මහා භාණ්ඩාගාර බැඳුම් කර නිකුතුව හරහා සිද්ධ වෙච්ච මේ මහා මුදල් මංකොල්ලයේ පිළිබඳ අපේ ආණ්ඩු කාලේ නම් මෙවැනි 750 හොරකමක් සිද්ධ වුණා නම් ඇමරිකා එක්සත් ජනපදයේ මිලකට නිවේදන නිකුත් කළා ලංකාවට තම සතයක්වත් ණය සපයන්නේ නැහැ. ප්‍රථමයෙන් මහා බැංකු අධිපතිවරයා ඉවත් වෙන්න ඕනේ. දෙවනුව මුදල් මාත්‍යවරයා ඉවත් වෙන්න ඕනේ. තුන්වෙනුව මහින්ද රාජපක්ෂ ආණ්ඩු ඉවත් වෙන්න ඕනේ. එතකන් සතයක්වත් දෙන්නේ නැහැ කියන තත්ත්වයට පත් වෙනවා. නමුත් වචනයක්වත් ඇමරිකානු තානාපති කාර්යාලයේ මේ දිනවල ලංකාවේ සිද්ධ වෙන කිසිම දෙයක් පිළිබඳ පුවත්පත් නිවේදනයක්වත් නිකුත් කරන්නේ නැහැ. කියන හරහා උස්සන්නේ නැහැ. ඒ කියන්නේ බ්ලැන්කට් කවර් එකක් ඇති කරලා දීලා තියෙනවා. ඕනෑම හොරකමක්, වංචාවක්, දූෂණයක්, අක්‍රමිකතාවයක් යහපාලන බෝඩ් එකට මුවා වෙලා කරන්නේ.